සම්පූරිතා පමිත පාර මිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං තේනේව ලද්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේට පෙන්ත්වා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ නමස්සරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අද ශ්‍රී ලංකාවේහි ඉල් පුන් පොහෝ දිනයේ සමරන අවස්ථාව 2025 වර්ෂයේහි නොවැම්බර් මාසයේහි ඉල් පුන් පොහෝ දිනේ වෙනුවෙනුයි පින්නතුන් අද සිල් සමාදන්වල සිටින්නේ. ශ්‍රී ලංකාවේහි දකුණු පළාතෙහි මාතර දිස්ත්‍රික්කයේ උඩුකාවෙහි සමරසීර මුදලින්දාරාම විහාරස්ථානයටයි ඔබ මේ රැස් වෙලා සිටින්නේ. ඉතින් ඔබේ ගමේ පන්සල ඔබ තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් අද දවසේහි කැප කළ ඉන අවස්ථාව. අප සරණ ගිය අපේ සාස්ෘ වූ බුදුරජාණන් වහන්සේගේ සදහම් මග ශ්‍රවණය කරන අවස්ථාව. පින්නතුනේ අපට ධර්මය අහන්නට ලැබෙන අවස්ථාව අපේ ජීවිතයේ ඉතාම සුවිශේෂී භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා සලකන්නට ඕන. මේ පුණ්‍යකාමී අවස්ථාව ලබන්නට අප මේ ජීවිතයේ පමණක් නෙවෙයි සසර බොහෝ කාලයක් දානාදී පාරමිතා ධර්මයන් පුරලා ප්‍රාර්ථනා කරගෙන ආපු අය හැටියටයි අද අපට මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. අන්නේ ගැන ඔබ හුඟක් සතුටටපත් වෙන්නට ඕන. පින්නතුන් ඈත ශාලාවේ කෙළවරේ ඉන්න පින්නතුන් හැකිතාක් දුරට ඉස්සරහට එන්න පුළුවන් අය ඇවිල්ලා ඉන්න. එතකොට තමන්ට ඉතාම පහසු වෙනවා මේ වැඩසටහන වඩාත්ම අර්ථවත්ව ඔබට ගත කරන්නට. එනිසා ඉස්සරහට ආපු පමණට ඔබට ඒක ප්‍රයෝජනවත්. පැදුරක් දාගෙන හරි ඇවිල්ලා කිට්ටුවෙන් වාඩි වුණොත් ඔබට මෙහි ප්‍රතිඵල හුඟක් ලබා ගන්නට පුළුවන්. අප මේ ධර්ම දේශනාවට සම්බන්ධ වන්නේ බොහෝ දුර ඉඳලා ඔබ ඒක දන්නවා. මේ පින්නතුන් වෙනුවෙන්ම අපේ හාමුදුරන් වහන්සේගේ ආරාධනාව මත අප මේ සංවිධානය කරන වැඩසටහන. ඉතින් අප බලාපොරොත්තු වන්නේ ඔබට මේ දහම් කරුණ පැහැදිලි කළ දීලා ඔබේ ආධ්‍යාත්මික සතුට දිනු කරලන්නටයි මේ සියලුම උත්සාහයන් දරන්නේ. පන්සල් තියෙන්නේ, විහාර විහාරස්ථාන පවත්වාගෙන යන්නේ, ස්වාමින් වහන්සේලා වැඩ සිටින්නේ ඔබේම යහපතට, ඔබේම දියුණුවට. ඔබ දන්නවා ඔබ සාමාන්‍යයෙන් සිදු කරන දේවල් මේ ජීවිත කාලයේහි ඉගෙන කියාගෙන රැකිරක්ෂාවක් කළා තමන්ගේ සාමාන්‍ය ජීවිතය ගත කරන දේ තමයි සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්නෙ. නමුත් විහාරස්ථානයක් ඇසුරු කරගෙන අප කරන දේවල් වලින් මේ ජීවිතේට පමණක් නෙවෙයි අපේ සසර ජීවිතයේම සුවපත් වෙන අනුශාසනායි අප මෙහි හුඟන් දෙන්නේ. දායක පින්නතුන් විදියට ඔබ මේ ජීවිතයේ සතුටෙන් සැනසීමෙන් ගත කරන විතරක් නෙවෙයි ඔබේ මරණින් මතු ජීවිතය සුගතිගාමි වෙනවා දකින්නට ස්වාමින් වහන්සේලා කැමතියි. අනේ නිසා තමයි මෙවැනි වැඩසටහන් සංවිධානය කරන්නේ. අප හරියට ධර්මයේ අනුගමනය කළා නම් ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත්ත නන්දති කියපු ආකාරයට මේ ජීවිතයේත් අපට සතුටෙන් ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. මරණින් මතු ජීවිතයත් සතුටින් ගත කරන්නට පුළුවන්කම ලැබෙනවා. ධර්මය කියන්නේ සම්පූර්ණ පිනතුනේ සතුටෙන් ගත කරන්න මාර්ගය කියලා දෙන අනුශාසනාව. සන්තුට්ඨේ පරමං ධනං කියලා සඳහන් කරනවා. සතුට තමයි කෙනෙකුට ලබන්න පුළුවන් ලොකෝම ධනෙ විදියට. ඔබ ජීවිතයේ සතුට සඳහා තමයි බොහෝ දේවල් කරන්නේ. නමුත් පිනතුනේ අප සතුට සඳහා කරන බොහෝ දේවල් වලින් සාමාන්‍ය ජීවිතයේදී අපේ සතුට බලාපොරොත්තු වන්නේ අනාගතයේ දවසක, ඉදිරි දවසකදී. එනිසා තමයි අප නිතරම අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. අපි අනාගතයේ තමයි සතුට බලාපොරොත්තු වෙන්නේ. නමුත් පිනතුනේ ධර්මයේ කියන්නේ ඊට වඩා වෙනස්. දහම අහන පිළිපදින අවස්ථාව කියලා කියන්නේ මේ මොහොතේම සතුටෙන් ගත කරන අවස්ථාව. එනිසා ධර්මය සම්පූර්ණයෙන්ම අපට අනුශාසනා කරන්නේ මේ වර්තමාන මොහොත, මේ ගත වෙන මොහොත ඊටාම සතුටෙන් ගත කරන මාර්ගයයි කියලා දීලා තියෙන්නේ. අන්න ඒ සතුට ලබන ක්‍රමයේදී මූලික වශයෙන් හේතු වන්නේ අපේ හිත පිරිසුදු කර ගැනීම. හිතට එන අයහපත් සිතුවිලි වලින් හිත මුදවාගෙන හිත පිරිසිදුව වර්තමාන මොහොතේ තබාගත් පමණටයි අපේ ජීවිතයේ සතුට සැනසීම දිනුවෙන්නේ. අනේ තෙන්දී අපි අතීතයේ සිදුවෙච්ච අපේ අමිහිරි අත්දැකීම් අපි එතරම් මතක් කරන්නේ නැහැ. ඒ වගේම අපේ කායික ලෙඩ දුක් ආදියත් අප සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒවත් අපි මතක් කරන්නේ නැහැ. අප මේ වර්තමාන මොහොතේ අපේ හිත කුසල අරමුණක පවත්වා ගන්නට උත්සාහ කරනවා. අනේ තෙන්දී කාරණා කිහිපයක් සිද්ධ වන්නට ඕන. එකක් තමයි අප මේ ජීවිතයේ දැනටමත් ලබා තියෙන දේවල් ගැන සතුටටපත් වෙන්නට ඕන. පින්තුන් අහලා තියෙනවා මංගල සූත්‍රයේ සඳහන් කරනවා පුබ්බේච කත පුඤ්ඤදා කියලා. පෙර පින් ඇති බව මංගල කාරණයක් කියලා. සතුට දිනු වෙන තියෙන කාරණයක් කියලා. දැන් බලන්න පින්තුනි ඔබ මනුෂ්‍ය ජීවිතයක් ලබා ගත්තා අය. මේ මනුෂ්‍ය ජීවිතේ තරක් නෙවෙයි හොඳ ප්‍රදේශයක පතිරූප දේශවාසයකත් ඉන්නවා. අනේ පතිරූප දේශවාසයත් පතිරූප දේශවාසය කියන්නේ නොඑක් විදියෙ ලෙඩ දුක්, සාගත, නියං, ආහාර හිඟකම්, යුද වාතාවරණ, මිත්‍යා දෘෂ්ටික පරිසර ආදී මෙන්න මේ දේවල් වලින් මිදෙච්ච දහමෙහි හැසිරෙන්න පුළුවන් වටා පිටාවක් තියෙන කල්යාණ මිත්‍රයන් මුණගැහෙන බාහිර ලෙඩ දුක් වසන යුද්ධාදීන් තොර වූ ප්‍රදේශයක වාසය කිරීම මංගල කාරණයක් කියලා දේශනා කරනවා. මෙන්න මේ වගේ දැනටමත් අප ලබා තියෙන දේවල් ගැන අපි සතුටටපත් වෙන්නට ඕන. Taman කොච්චර වාසනාවන්ත කෙනෙක්ද කියලා බලන්නට ඕන. දැන් ඔබ වාඩි වෙලා ඉන්න මොහොතේ ඔබේ ඇස්වලට සත්තු සිව්පාව පේන්න පුළුවන්. බල්ලෝ බලල්ලු නැත්තම් මදුරෝ කූඹි වගේ සත්තු ඔබේ හැට පේනවනේ. බලන්න අපත් මේ සසර ගත කරපු අය ඒ වගේ ආත්ම භාවල. ඒ දකින්නකොටම ඔබට සිතවිල්ලක් එන්නට ඕන. අනේ මම මේ වගේ දුගතියෙන් මිදිච්ච, මේ තිරිසංගත අපායෙන් මිදිච්ච කෙනෙක් නේද? මම සුගතියක වාසය කරන කෙනෙක් නේද කියලා ඔබට ඔබ ගැනම මානසික සුවයක්, සතුටක්, සැනසීමක් ලැබෙන්නට ඕන. ඔබ මේක කොච්චර හිතලා තියෙනවද? සතෙක් සිව්පාවයක් දකින හැම වෙලාවෙම ඔබට ඔබ ගැනම කිසියම් විදිහේ සතුටක් සැනසීමක් ඇති කරගන්නට ඕන. මං මේ තිරිසං ආත්ම භාවයෙන් මිදිච්ච කෙනෙක් නේද කියලා. අනේ සිතවිල සමගම අර ඔබට පේන සතා ගැනත් ඔබට කරුණාවක්, දයාවක්, මෛත්‍රියක් ඇති වෙන්නට ඕන. ඒ සතා සිව්පාවට හානියක් නොකරන්නට ඔබට පුළුවන් විදිහට ඒ සතුන් සිව්පාවුන්ට උපකාරයක් කරන්නටත් ඔබ සිතවිලක් ඇති කරගන්නට ඕන. ඒ වගේම පින්තුනි බලන්න මේ මොහොතේ අපේ රටේ ලෝකයේහි බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ ඇතැමිට මේ මොහොතේ රැකිරක්ෂා කරමින් ඉන්නේ. ඇතැමිට දෝ දරුවන්ගේ වැඩපල කරමින් ඉන්නේ. ගේ දොර වැඩපල කරමින් ඉන්නේ. එයාට ඔබට වගේ මේ වගේ පන්සලකට ඇවිල්ලා නිදහසේ බණක් අහන්නට භාවනා කරන තරම් විවේකයක් එයාට ලැබෙලා නැහැ. බලන්න ඒ ගැන කල්පනා කරනකොට ඔබට තවත් සතුටට පත් වෙන්න පුළුවන්. අනේ මම මගේ පිනට අර වැඩ කටයුතු ඔක්කොම පසක තියලා මට අද එන්නට මේ වගේ පරිසරයක් සැකසීලා තියෙනවා. සමහර අයට එන්න අදහසක් තිබුණත් ලෙඩ දුක් නිසා එන්න බැරි අය ඉන්නවා. දැන් බලන්න ඔබට එන්න පුළුවන් මට්ටමේහි කායික නිරෝගී භාවයකුත් තියෙනවා. දැන් මෙන්න මේ කරුණු දෙක ගැන ඔබ හිතුවත් ඔබ ලබාගෙන තියෙන වාසනාවන්ත උපත, පතිරූප දේශ වාසය, මෙන්න මේ වගේ කරුණු ගැන හිතනකොට ඔබට ලොකු සතුටක් ඇති කරගන්නට පුළුවන්. මෙතන ඉඳන්ම තමයි පින්තුනි මේ අපේ ආධ්‍යාත්මික ගමන පටන් ගන්නට ඕන. ඊළඟ කාරණය තමයි ඔබ දැනට කරන හොඳ දේවල් ගැන සතුටටපත් වෙන්න. නැත්තම් මේ වන විටත් කළා තියෙන හොඳ දේවල්. මෙතන ඉන්න බොහෝ දෙනෙක් තමන්ගේ ආමඩ තාත්තට හොඳින් සලකපු අය මේ ඉන්නේ, සලකන අය මේ ඉන්නේ. ස්වාමීන් වහන්සේලාට සිව්පස්යෙන් උපස්ථාන කරන අය ඔබ ඉන්නේ. අසලසියන්ට උදව් උපකාර කරන අය ඉන්නේ. ගේ දොරේ ඉන්න බල්ලට පෝසට කෑම ටික දෙන අය ඔබ හැම දෙනෙක්ම. අන්නේ වගේ ඔබ දැනට කරන හොඳ දේවල් ගැන හිතන්න. මේ වන විටත් තමන් කළා තියෙන නැත්නම් දැනටමත් කරන හොඳ දේවල් ගැන සතුටටපත් වෙන්න. ඔබ දීපු දානයන් ගැන හොඳට මතක් කරගන්න. ඔබ හැම දිනෙකම අඩු ගානේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට මත් හැන්දක් හරි පූජා කරපුවයිනේ ඔය ඉන්නේ. අන්නේ කළා වූ පින්කමක් තමන්ගේ හිතට නැගෙන්නට ඕන කොයි වෙලෙත්. ඒ වගේම තමන්ගේ අම්මට සාතර සලකපු හැටි. ඔබ නොඑක් විදිහේ දානයන් දීලා ඇති. ලේ දන් දීම වලට සහභාගී වෙලා ඇති. ඒ වගේ මැස් දන් දීමේ පොරොන්දු පත්‍රවලට අත්සන් කළා ඇති. මෙන්න මේ තමා කළා වූ දැනට කරන්නා වූ යහපත් දේවල් ගැන තමන් සතුටටපත් වෙන. බලන්න පිනුතුනි මේ කාරණා තුන. අපි ඉපදෙනකොටම සහ මේ වනට ලබා තියෙන වාසනාවන්ත උපත සහ පතිරූප දේශය වාසය ගැන සතුටටපත් වීම. ඒ වගේම තමා ජීවිතයේ කළා වූ හොඳ දේවල් ගැන සතුටටපත් වීම. ඒ වගේම දැන් කරන හොඳ දේවල් ගැන සතුටටපත් වීම. අද දවස තමන් ගෙදර වැඩ කටයුතු වලින් නික්මිලා දවස පුරාම මේ සීල සමාදාන වැඩසටහනට සහභාගී වෙන්නටයි ඔබ ඇවිල්ලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින, ධර්මය අහන්න ලැබෙන, සංඝරත්නයේ වැඩ සිටින ස්ථානයක, විහාරස්ථානයක මං අද දවස ගත කරනවා කියන හැඟීම ඇති කරගන්න. පිනුතිනන්නේ සිටවිල සමගම අපේ හිතට ලොකෝ සැනසීමක් ලැබෙන්නට ඕන. අපේ ගම්වල ඉන්න පින්නතුන් ඔබ පන්සල ගැන හිතනකොටත් ඔබට සැනසීමක් ලැබෙනවනේ. බුදුමැදුරේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ මතක් වෙනකොට, ඔබ උපස්ථාන කරන ස්වාමින් වහන්සේලා මතක් වෙනකොට, අහන දහම් කරුණ ගැන මතක් වෙනකොට, අන්නේ බුදුදහම සංඝ කියන තෙරුවන වැඩ සිටින ස්ථානයකයි මාද ගත කරන්නේ කියන හැඟීම ඇති කරගන්නට ඕන. අපට පන්සලක් මතක් වෙනකොටම පිනුතුනි ප්‍රසාද ජනක හැඟීමක් අපේ හිතේ ඇති වෙන්නේ, සතුටක් ඇති වෙන්නේ. විශේෂයෙන්ම බුදුමැදුරේන බුදුරජාණන් වහන්සේගේ ඒ ප්‍රතිමා ඔබට හොඳට සිහිපත් වෙන්නට ඕන පන්සල මතක් වෙන හැම වෙලාවෙදීම. දැන් අපත් ලෝකයේ බොහෝ රටවල්වල විහාර විහාරස්ථාන දැකලා තියෙනවා, පන්සල්වල වැඩ සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේලා දැකලා තියෙනවා. ඒ අතරින් විශේෂයෙන් සමරුවීර මුදලින්දාරාම විහාරස්ථානයේ වැඩ සිටින ප්‍රතිමා වහන්සේගේ මුණ අපට අදටත් හොඳට මතකයි. ඉතාම ප්‍රසන්න ප්‍රතිමා වහන්සේ නමක් වැඩ ඉන්නේ නේද? ඒ වගේ මේ බුදුමැදුර වටේ තියෙන අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා ඔබ දන්නවද? ඇතැම් විට ලෝකයේ වැදගත්ම විහාරස්ථානෙ වෙන්න පුළුවන් ඔබ ඉන්නේ. ඇයි ඒකට හේතුව? අටවිසි බුදුරජාණන් වහන්සේලා විශාලම ප්‍රමාණයට හදපු පන්සල වෙන්න පුළුවන් ඔබ අද ඉන්නේ. වටේටම තියෙන්නේ ලොකු ප්‍රතිමා වහන්සේලා. ඒ ප්‍රතිමා වහන්සේලා අතුරෙන් එක ප්‍රතිමා වහන්සේ නමක් දේවරවහල ඉන්නේ, ඔබට මතකද? දීපංකර බුදුරජාණන් වහන්සේ. අර සුමේද තාපසතුමා විවරණ ගන්න පළවෙනි ප්‍රතිමාව ඔබ දැකලා තියෙද පන්සලේ? පන්සලට ඇතුළු වුණාම දකුණු පැත්තේ මට මතක විදිහට තිබ්බේ. දකුණු පැත්තෙන් ඔබ ඇතුළු වෙනවා නම් ප්‍රධාන බුද්ධ ප්‍රතිමා වහන්සේට කලින් වටේ තියෙන ඒ වටේ යනකොට දකුණු පැත්තේ පළමුවෙන්ම තියෙන ප්‍රතිමා වහන්සේ වෙනස් අනිත් ප්‍රතිමාවලට වඩා. දැන් මේ පින්තුන් නැතැම් විට මටත් වඩා කාලයක් පන්සලට ආපු අය මෙතන නැත්තේ. ඔබ අද ගිහිල්ලා ඒක වෙනස බලන්න. ඒ ප්‍රතිමා වහන්සේ දෙවුර වහල ඉන්නේ. උභයංශ කළ ඉන්නේ. ඒ ප්‍රතිමා වහන්සේ දැකපු කෙනෙක් ඉන්නව නම් අත උස්සන්න බලන්න. කොබලන් හොඳට අත උස්සන්නේ පළවෙනි දෙවුර වහල උභයංශ කළ ඉන්න දීපංගර බුදුරජාන් වහන්සේගේ ප්‍රතිමාව දැකපු අය අත උස්සන්න බලන්න. උඹ දෙන්නේ දැකලා නෑ නේද? හොඳයි අද මේ බණෙන් පස්සේ ගිහිල්ලා බලන්නකෝ දැන් ඒ ප්‍රතිමා වහන්සේ වැඩ ඉන්නවද මන් දන්නේ නෑ. වැඩ නොඉන්න බෑ තාමත් වැඩ ඉන්නට ඕන කොහෙවත් පිටත වැඩියේ නෑනේ බුදුහාඳුර නේද? ඇයි ඒ බුදුරජාන් වහන්සේගේ පිළිරුව උභයංශ කළ තියෙන්නේ? අනිත් ප්‍රතිමා වහන්සේලා ඒකාංශව තිබිදී ඒ ප්‍රතිමා විතරක් උභයංශ කළ තියෙන්නේ ඇයි? ඒකට හේතුව තමයි ඒ බුදුරජාණන් වහන්සේට සුමේද තාපසතුමා හමු වුණේ පාරේ වැඩම කරද්දී. දානයකට වැඩම කරන වෙලාවේදී. ඒ නිසා තමයි ඒ බුදුරජාණන් වහන්සේ උභයංශ කරපු විදියට ඒ නිර්මාණය කළ තියෙන්නේ පින්නතුනි. බලන කොච්චර හිතලද ඒ කාලේ හිටපු අය දැන් අවුරුදු මං හිතන්නේ 100ක් විතර ඇති පන්සල කළ නේද? ඉතින් ඔබට ඒ වගේ වටිනා ස්ථානයක් ලැබිලා තියෙන අපිත් මුලින්ම බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ප්‍රතිමා වහන්සේ අධ්‍යක්ෂයේ ওই පන්සලේදී. ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කේ ওই පන්සලේ හාමුදුරුවරු. දානේ පූජා කරේ මුලින්ම ඔය සමරීර මුදලින් දාරාමයේ පන්සලට. ඉතින් ඒ පන්සලේ තමයි පින්තුනොත් අද මේ සිල් සමාදන් වෙලා ඉන්නේ. ඔබට ඒක ලොකු ආශිර්වාදයක් කියලා අපි සලකනවා. ඉතින් ඔබත් පන්සල ලස්සනට තියාගන්නට ඕන. පිරිසිදුවට තියාගන්නට ඕන. ඒ පන්සලේ ඉඳගෙනම ඔබ බණ අහලා හිත දියුණු කරගෙන කිසිදාක සසරේදී මිනිස් ආත්මභාවයෙන් පහළට නොවැටෙන විදියට නිවන් දකිනකම්ම මම සුගතිගාමී වෙම්වා කියලා ප්‍රාර්ථනා කරන සාදු කියලා. මේ විහාරස්ථානයේ කරන පින් බලෙන් මම නිවන් දකින ආත්ම භාවයේ දක්වාම මට සත්පුරුෂ කල්යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා. නිවන් දකින තුරු කිසි දවසක මිනිස් ලොවින් පහළ දුගතියක උපතක් මට සිදු නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි, ඒ ප්‍රාර්ථනාවෙන් අද අප ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි, අද අපේ ලොකු හඳුරන වහන්සේ මතක් කළා මේ පින්නතුන්ට භාවනාව ගැන විස්තරයක් කරලා ටිකක් භාවනා කරන්න උපදෙස් දෙන්න කියලා. ඒකට තමයි අප දැන් බලාපොරොත්තු වෙන්නේ. ධර්මයේ සඳහන් වෙනවා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවක් ගැන. දානමයම් පුණ්‍ය කිරේවත්තු, සීලමයම් පුණ්‍ය කිරේවත්තු, භාවනාමයම් පුණ්‍ය කිරේවත්තු කියලා. දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් ධර්මයේ තුල පැහැදිලි කරලා තියෙනවා. මොනවටද පින්කම් කියලා කියන්නේ? පින්කම් කියලා කියන්නේ අපේ හිත පිරිසිදු වෙන දේවල්. ඒ හිත පිරිසිදු වෙන දේවල් කළ පමණට ජීවිතයේ සතුට වැඩි වෙනවා. සැපේ වැඩි වෙනවා. සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ කියලා කියන්නේ ඒකයි. පින කියන්නේ සැපයට කියන තවත් නමක් විදියට සඳහන් කරලා තියෙනවා. ඒ වගේම පින් කර පමණට සතුට වැඩි වෙනව විතරක් නෙවෙයි, සිත පිරිසිදු වෙනව විතරක් නෙවෙයි, අපේ වටිනාකම වැඩි වෙනවා. ඔබ හැම දිනෙකම කැමතිනේ ඔබේ වටිනාකම වැඩි කරගන්න. ඒ වටිනාකම වැඩි කරගන්න තමයි බොහෝ දෙනේ උදේ අවදිවෙච්ච මොහොතේ පටන් නිින්දට යනකලුත්, උපදේ පටන් මරණය දක්වා සතර ඉරියව්වෙදීම වැඩ කරන්නේ කුමක් සඳහාද? වටිනාකම වැඩි කරගන්න. ඉගෙන ගන්න, රැකිරක්ෂා කරන්න, මුදල් උපයන්න, ව්‍යාපාර දිනු කරන්න, ඉඩකඩම් වැඩි කරගන්න, වැඩිපුර වටින යාන වාහන ගන්න, මේ ඔක්කොම කරන්නේ මොකටද? අපේ වටිනාකම වැඩි කරගන්නනේ. ඇත්තටම පින්නතුනේ මේ දේවල් වලින් අපේ වටිනාකම වැඩි වෙනවද? අපි මිය ගිහිල්ලා ටික වෙලාවක් යනකොට අපට බලන්න පුළුවන් අපි කොච්චර වටිනායද කියලා. අර කිසිම දෙයක් Tamanට අයිති නෑ පින්නතුනේ, සියලක්ම අහිමි වෙනවා. සබ්බම් පහය ගමනියන් කියන්නේ මේක සියල්ලක්ම අත්හැරලා යන්නට ඕන. ඒ දේවල් වලින් කිසියම් දෙයක වටිනාකමක් වැඩි වෙනවා. නමුත් පිනතුණිය විතාම తాවකාලික දෙයක්. ඒ කොච්චර සම්පත් තිබුණත් එපමණකින් තමන්ගේ සතුට දිනු වෙන්නේ නැහැ. සතුට දිනු වෙන්නේ තමන්ගේ හිත ලස්සනට තියාගත්තු පමණට. අන්නේ හිත පිරිසුදු කරගත්තු පමණටයි තමන්ගේ වටිනාකම වැඩි වෙන්නේ. ඔබ බලන්න ඔබේ හිත කොච්චර වටිනවද කියලා. ඔබේ හිතේ වටිනාකම අනුව තමයි ඔබේ වටිනාකම තීරණය වෙන්නේ. හිතේ වෙනත් කෙනෙක් ගැන අමනාපයක් නැත්නම්, වෙනත් දෙයක් කෙනෙක් ගැන ඊර්ෂ්‍යාවක් නැත්නම්, ඔබට ලැබිච්ච දේවල් ගැන මාන්නයක් නැත්නම්, කෙනෙක් ගැන අමනාපයක් නැත්නම්, යමක් ගැන දැඩි ආසාවක් නැත්නම්, මෝහය අවිද්‍යාව මුලාව අඩුයි නම්, මෙන්න මේකෙන් තමයි අපේ සතුට වැඩි වෙන්නේ, වටිනාකම වැඩි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ අපේ වටිනාකම වැඩි කරගන්න පින්තුනි. ඔබ නිතරම බලන්න ඔබේ හිත මේ මොහොතේ කොහොමද තියෙන්නේ කියලා. සචිත්ත පරියෝ දපණං කියලා දේශනා කළා. සම්පූර්ණම බුදුදහම කියලා කියන්නේ, දහම් පණිවිඩය කියලා කියන්නේ, හිත සතුටු කරගැනීමේ, සංවර කරගැනීමේ, පිරිසුදු කරගැනීමේ මාර්ගය. ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ අපේ අතට හරියට කණ්ණාඩියක් දුන්නා වගේ, අතට කැඩපතක් දුන්නා වගේ. ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ ඒ කැඩපත හරියට පිය දානම කියන එක. ඒක පිස දානකොට මොකද්ද වෙන්නේ? තමන් කවුද කියලා හොඳට පේන ගන්නවා. සාමාන්‍යයෙන් අපි ඇස් දෙකෙන් බාහිර ලෝකයනේ බලන්නේ. ඔබ ඉගෙන කියා ගන්න දේවල් වලින්, ඔබ අනිත්‍යයෙන් අසහා දැනගන්න දේවල් වලින් නිතරම කරන්නේ බාහිර ලෝකයේ පිටස්තර ලෝකය කොහොමද කියලා දැනගන්න එක. නමුත් ධර්මයෙන් කරන්නේ මොකද්ද? ධර්මයෙන් කරන්නේ ඔබ කවුද කියලා ඔබටම තේරුම් ගන්න කැඩපතක්, කණ්ණාඩියක් ඔබේ අතට දෙනවා. අන්නේ දීපු ගමම් ඔබේ චරිත සාහිතිකය ඔබටම ලියාගන්න පුළුවන්. ඔබ කොයි වගේ කෙනෙක්ද කියලා ඔබ දන්නවනේ නේද? ඔබේ ළඟ කොච්චර ಗುಣධම් තියෙනවද? කොයිතරම් අඩුපාඩුකම් තියෙනවද? මේ දෙකම Tamanට බලාගන්න පුළුවන්. ධර්ම ශ්‍රවණය කරන්න කරන්න පේන තුනේ Taman ගැනමයි Tamanට තේරෙන්නට ඕන. ටිකෙන් ටික අපේ අඩුපාඩුකම් දුරු කරගන්නට ඕන පේන තුනේ. මේ අඩුපාඩුකම් තිබ්බ පමණට අපේ හිතට සැනසීමක් නැහැ. අඩුපාඩුකම් තිබ්බ පමණට අපිත් එක්ක එකට ඉන්නයි අපි ගැන ආදරය කරුණාව අඩු වෙනවා. අල්ලපු ගෙවල් වල අය අපේ සාපිරිසුදු වෙන්න වෙන්න ඒ අය අපේ දිහා බලන්නේවත් නෑ, අහක බලා ගන්න. අපේ හිත ලස්සන වෙන්න වෙන්න බාහිර අය අපට හුඟක් සලකනවා, ගරු කරනවා. මිනිස්යන් විතරක් නෙවෙයි සතා සිව්පාවල්. ඔබ සතු සිව්පාවන්ට සලකන කෙනෙක් නම් ඔබ පාරේ ගියත් සතෙක් ඔබ දිහා බලන ඔබේ පස්සෙන් එනවා. ඔබේ වත්තට කුරුල්ලෝ ලේන්නු වෙන්න ගන්නවා ඔබේ හිත ලස්සන වෙච්ච ගම. ඒ විතරක් නෙවෙයි ඔබටම ඔබේ හිත ගැන හිතනකොට ඔබේ ජීවිතය ගැන ලොකු ආදරයක්, ගෞරවයක්, සෙනෙහසක් ඇති වෙනවා. එදාට වයසට ගියත් තමන් ගැන දුකක් ඇති වෙන්නේ. දැන් අපට රූපේ ලස්සන තරුණ කාලේ තමයි තමන්ගේ ගැන ලොකු සතුටක් තියෙන්නේ. නමුත් ටික ටික වයසට යනකොට දුර්වල වෙනකොට ඒ සතුට ටිකෙන් ටික අඩු වෙනව නේද? නමුත් වෙනතුනි අපේ ගුණධම් දිනු කරගත්තනම් වයසට යන්න තමන් ගැන කලින්ටත් වඩා තමන්ට ආදරයක් ගෞරවයක් ඇති වෙනවා. ඒ කොහොමද? ඒ තමයි මේ කෙනා වයසට ගියේ දිරාපත් උනේ නිකන් නෙවෙයි යහපත් දේවල් කරමින් පින්කම් කරමින් අනිත්‍යයට උදව්පකාර කරමින් අම්මට තාත්තට සලකමින් අසල්වැසියන්ට උදව්පකාර කරමින් තමයි තමා වයසට ගියේ කියලා තමන්ටම තමන්ගේ ශරීරය ගැන ලොකු කෘතඥතාවයක් ලොකු සෙනෙහසක් ඇති වෙනවා පිණිතුරු. බාහිර ලෝකයේ කෙනෙක් තමන් ගැන වර්ණනා නොකරත් තමන්ට කවන්නේ. ඔබේ අධ්‍යක දිහා බලනකොට ඔබට හොඳට මතක් වෙන්නට ඕන ඔබ අධ්‍යකෙන් දීපු දානයන් ගැන. අම්මට තාත්තට සලකපු හැටි. ස්වාමීන් වහන්සේට උපස්ථාන කරපු හැටි. විහාරස්ථානෙට ඇවිල්ලා සුද්ධ පවිත්‍ර කරපු හැටි. අසරණ දරුවන්ට වැඩිහිටියන්ට සතාසි උපාවට සලකපු හැටි ඔබේ දෑත දිහා බලනකොටම ඔබට මතක් වෙන්නට ඕන. ඔබේ වයසට ගිහිපු දිරාපත් වෙච්ච කකුල් දෙක දිහා බලනකොට ඔබට ලොකු කෘතඥතාවයක් ඇති වෙන්නට ඕන. අනේ මේ පාද දෙකෙන් මං කොච්චරනම් පන්සල් ගිහිල්ලා ඇද්ද? කොයිතරම්නම් පන්සලට මං දානි අරන් ගිහිල්ලා ඇද්ද? කොයිතරම්නම් මේ දෙපයින් මං ඇවිදලා මගේ අම්මට තාත්තට වැඩිහිටියන්ට ලෙඩ වෙච්චාට මං කොච්චර ගමන් ගිහිල්ලා යට සලකලද්ද? ලෙඩ වෙච්චාය බලන්න මං මේ දෙපයින් කොච්චරනම් ස්පිතාලවල මං ගිහිල්ලා ඇද්ද? එහෙම බලන්න පින්නතුනි. මේව තමයි තමා කළා වූ පින්කම් ගැන සිහිපත් කරන නැත්නම් දානය භාවනාවක් විදිහට වඩන අවස්ථාව. මේකට කියන්නේ ඡාගානුපස්සනාව කියලා. නැත්තං ඡාගානුස්සති කියලා කියන්නේ මේකට. මේක භාවනාවක් පිනතුනි. හිත දියුණු කරගන්න, හිත පිරිසුදු කරගන්න භාවනා කමඨහනක් විදිහටයි ධර්මයේ මේක සඳහන් කරලා තියෙන්නේ. මෙන්න මේ වගේ පිනතුනි තමා දැනට කරන කළ දේවල් ගැන නිතර සතුටෙන් වාසය කරන්න. ඒ විතරක් නෙමෙයි තමන් ඉදිරියට තව දැනට නොකරන හොඳ දේවල් කරන්න අදිස්ථානය දිනු කරගන්නටත් ඕන. අන්නේ සිතුවිල්ල සහිතව අපි මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ගැන සාකච්ඡා කරලා විශේෂයෙන් භාවනාමය කුසලයේ දිනු කරගන්නටයි අප මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා තීනමානි භික්ඛවේ පුණ්‍යකිරිය වත්තෝනි. පුණ්‍යක්‍රියා වස්තු ත්‍රිවිධ ආකාරයෙන් දේශනා කළා තුන් ආකාරයකට. දානමයන් පුණ්‍යකිරිය වත්තු, සීලමයන් පුණ්‍යකිරිය වත්තු, භාවනාමයන් පුණ්‍යකිරිය වත්තු කියලා. දන් දීම, සිල්වන්ත වීම, භාවනා කිරීම. අපි සන්තකව දෙයක් වෙනත් කෙනෙකුට දෙනවා නම් ඒක හිත පිරිසිදු වන දෙයක් වෙනතුනි. ඒක අපට ආකාර තුනකින් කරන්න පුළුවන්. ආමිස දාන, අබේ දාන, ධම්ම දාන කියලා. ආමිස දාන කියන්නේ බඩු මොට්ටු ද්‍රව්‍ය වලින් කරන දානයක්. අබේ දානය කියන්නේ ජීවිතයේ දන් දීම. මරණින් ඉන්න සතුන් එන් මුදවා ගැනීම. බියෙන් ඉන්න අයගේ බිය නැති කිරීම. ධම්ම දාන කියලා කියන්නේ අනිත්‍යයට ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් අවස්ථාව සලසලා දීම. දහම් පොත්පත් පරිත්‍යාග කිරීම, ධර්ම දේශනාවට අනුග්‍රහ කිරීම, ධර්මශාලා හදන්න උදව් කිරීම, ධර්මාසන කරවීම, ස්වාමීන් වහන්සේලාට දහම් පඬුරු පූජා කිරීම. මේ දේවල් වලින් අපට ධර්ම දානමය පින්කම සිදු කරගන්න පුළුවන්. ඒ වගේම ධර්ම දේශනා කළත් පුළුවන් මේක ඉහිලීම කරගන්න. දැන් ඔබ මේ අදාන දහම් කරුණු වලින් එක ධර්ම කාරණයක් හරි මතක තියාගෙන ගිහිල්ලා ඔබ දන්න ඔබ කියන දේවල් අහන්න සූදානම් කෙනෙකුට කියන්නට ඕන ඔබ. මං මේ පොයට හාමුදුරන්ගෙන් මේ වගේ කාරණා ටිකක් ඇහුවා. මෙන්න මේක වැදගත් කාරණයක්. ඔබත් මේක පිළිපදින්න උත්සාහ කරන්න කියලා වෙන කෙනෙකුට කියලා දෙනවා නම් ඒක ධර්ම දානමේ පිනක් වෙනවා. දෙවෙනි පින්කම තමයි සීලමියම් පුණ්‍ය කිරවත්තෝ සිල්වන්ත වීම. පංච සීලය ආරක්ෂා කිරීම ඉහළම කුසලයක් පුණ්‍ය කර්මයක් විදිහට දේශනා කරනවා. මේක අප නිතරම සමාදන් වෙන අය ආරක්ෂා කරන අය ඒකෙන් ඔබට ලොකු කුසලයක් ජීවිතේට එකතු වෙනවා. පිනක් එකතු වෙනවා. හැබැයි පිනොතුනේ අප මේක තවත් දිනු කරගන්න උත්සාහ කරන්න ඕන. ඒක කොහොමද කරන්නේ? ඒක කරන්නේ තමන් නිතරම හිතන්නට ඕන හැමදාම මම පංචශීලය ආරක්ෂා කරන කෙනෙක් කියලා. මම ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක්, සොරකම් කිරීමෙන් වැළකීච්ච කෙනෙක්, වැරදි කාම සේවනයෙන් මිදිච්ච කෙනෙක්, බොරු කීමෙන් වැළකීච්ච කෙනෙක්, මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීච්ච කෙනෙක් කියලා මෙන්න මේ කරුණු වලින් කරුණු පහම නැති වුණත් අඩු ගානේ තමා රකින්න කාරණා ටික ගැන හරි එක කාරණයක් හරි හොඳට සිහිපත් කරලා තමන් ඒ ගැන තමන්ගේ හිත පහදවා ගන්නට ඕන. මෙන්න මේකෙන් පින්නුතින අපට සීලමය පුණ්‍ය කර්මය සම්පූර්ණ කරගන්න පුළුවන්. අනේ සීලේ රැක පමණට ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවනය, බොරු කීම, මද්‍රව්‍ය භාවිතය මෙන්න මේ කරුණු වලින් වැළකුණා කියලා කියන්නේ තමන්ට දුගති ගාමී වෙන මට්ටමට තමන්ගේ හිතේ ලෝභය නැහැ කියන එක, ද්වේෂය නැහැ කියන එක. ඇතැම් විට දානය දොන්නත් තමන්ගේ අතින් මේ කරුණු පහෙන් එකක් හෝ කීපයක් කඩ වෙන්න පුළුවන්. ඒ නිසා දානය දුන්නා කියලා විතරක් අපට සුගති ගාමී වෙයි කියලා කියන්න බෑ. පංචශීලයේ කඩ වුණොතින් අපට සුගතිය අහිමි වෙන්න පුළුවන්. සීලයට දානයට වඩා සීලයේ ආනිසංශ වැඩි වන්නේ මෙන්න මේකයි පිනුතුනි. දානය දෙන කෙනෙක් යතින් වරදක් ඕනෙලක සිද්ධ වෙන්න පුළුවන්. නමුත් පංචශීලය ආරක්ෂා කරන කෙනෙක් ලෝභ දේශ තිබුණට එයාට දුගති ගාමි වෙන මට්ටමට ලෝභ දේශ හොකිස්මතු වෙන්නේ නැහැ. ඒ නිසා හුට ලොකු රැකවරණයක් ලැබෙනවා. තමා දුගතියෙන් මිදුණා මිදෙන කෙනෙක් කියන එක ගැන ලොකු මානසික සැනසීමක් ඇති කරගන්න පුළුවන්. ඒ සැනසීම පිනතුනි ඒ සතුට පොඤ්ඤං සුඛං ජීවිත සංඛ්‍යම් මේ කියපු විදිහට ජීවිතය අවසාන මොහොත දක්වා මේක ඇති කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපේ ජීවිතයේ කොයි මොහතක ජීවිතයෙන් සමුගත්තත් මේ ගතවන වර්තමාන මොහොතේදීම තමන්ගේ හිතේ ස්ථාවර භාවයක් සහතිකයක් ඇති කරගන්නට ඕන. තමා මේ වන විට සුගතිය ස්ථාවර කරගත්තු කෙනෙක් කියලා. ඔබට ඔබේ ජීවිතය ගැන මතක් වෙනකොට මොහොතක් කල්පනා කරන්න තමන් මැරෙන කෙනෙක් කියලා පින්නතුනි. ඔබ නිතර මලගෙවලල යන අය නේද? ගෙවලල ගිහිල්ලේ මැරිච්ච ගෙදර අයට මල ගෙදර අයටත් කියනවා හිත හදාගෙන ඉන්න ඔහොම තමයි මැරෙන තමයි අපි කවුරුත් කියලා නේද? හැබැයි බලන්න තමන් මැරෙන කෙනෙක් කියන එක තමන් කොච්චරනම් සිහි කළා තියනවද? අන්න ඒක සිහි කරන විතරක් නෙවෙයි පින්නතුනේ. ඒ මරණයට පත්වෙන මොහොතට කලින් තමන්ගේ හිත සුගතිගාමී තැනක තමන්ට ඉපදෙනවා කියන විශ්වාසය ඔබේ ජීවිතය තුළ ලබාගෙන තියෙනට ඕන. ඒක මරණාසන්න මොහොතේ ලබා ගන්න දෙයක් නෙවෙයි පින්නතුනි. මේ මොහොතෙම ඔබ ওই ඉඳගෙන තියෙන ඉන්න ආසනයෙන් නැගිටින කලින් ඔබට විශ්වාසයක් ඇති වෙන්නට ඕන. මං හොඳට පංචශීලය ආරක්ෂා කරන කෙනෙක්. මං ලෝභකම අඩු කරගත්තු කෙනෙක්. මං ඕන වෙලාවක මගේ සම්පත් ටික මං අත්හැරලා යන සූදානම් මං හිත හදාගෙන ඉන්නේ. මම සුගතියක අනිවාර්යයෙන්ම ඉපදෙන කෙනෙක්. ධර්මය අහන්නට, ධහමේ හැසිරෙන්නට පුළුවන් පරිසරයක මගේ උපත අනිවාර්යෙන්ම සිදුවෙනවා කියන විශ්වාසය ඇති කරගන්න පින්නතුනි. ඒක මේ ඉඳගෙන ඉන්න ආසනය තුලදීම ඇති කරගන්න. ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි පංචශීලය ආරක්ෂා කිරීම. අනිත් කාරණේ තමයි තමාට අයිතිව තියෙන දේවල්. ඔබේ ඉඩකඩම් වෙන්න පුළුවන්, නිවස වෙන්න පුළුවන්, දරුවන් වෙන්න පුළුවන්, ඔබේ ළඟ දැනට එකතු කරගෙන තියෙන සල්ලි ටික වෙන්න පුළුවන්, රන් ආභරණ ටික වෙන්න පුළුවන්. මෙන්න මේ ඔක්කොම ටික ජීවිතේ යම්කිසි දවසක තමන්ට වෙන් වෙන්නට අත්හරිනට සිද්ධ වෙනවා කියන එක මොහොතක් සිහි කරන්න. ඔබට අවුරුදු 100ක් ජීවත් වුණත් මේ ටික ඔබට අහිමි වෙනවනේ කවදා හරි. අන්න ඒක දැන් මේ මොහොතේ එවැනි තත්ත්වයක් උදා වුණොත් ඒ ටික අත්හරින්නට තමන් මනසෙන් සූදානම් වෙලා දින්නේ කියලා බලන්න. එක විනාඩි භාගයක් හරි පින්නතුනේ මේක සිහි කරන්නකෝ. මගේ දරුවන්ට ඥාතීන්ට මේ ටික මම ඉතාම සතුටෙන් අත්හැරලා මං ඉහළ තැනකට සුවසේ ගමන් කරනවා කියන ඒ සිතුවිල්ල ඇති කරගන්නකො බලන්න. පින්නතුනි මෙන්න මෙතෙන්ට හිත හදාගන්න බැරි නම් ඇත්තටම අපි මෙතෙක් කලක් මේ පන්සල් ආපු සිල් ගත්ත එකේ නියම ප්‍රයෝජන අරගෙන නැහැ පින්නතුනි. ඇයි එහෙම කියන්නේ? ඒ කියන්නේ තමන්ට සුගතිගාමි වෙනවා කියන එක ගැන හරි විශ්වාසයකට තමන් තාම ඇවිල්ලා නැහැ කියන එක එකකින් කියන. මෙන්න මේ තමා සන්තකව දේවල් එක මොහොතෙන් එක ඇසපිය ගන්න මොහොතෙන් තමන්ට අත්හරිනට සිදුවෙන බව තමා දන්නවනම් අන්නේ දෙයට තමන් මනසින් සූදානම් වෙලා නම් ඉන්නේ ඔබ පන්සල් ආපු එකෙන් දානේ පූජා කරපු එකෙන් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන එකේ ප්‍රතිඵලය ඔබ අරගෙන තියෙනවා. ඔබේ ගැන හුඟා සතුටටපත් වෙන්න ඔබ එතෙන්ට හිත හදාගෙන නම් තියෙනවා. සීලෙන් කරන්නේ මෙන්න මේ ස්ථාවරත්වයේ මේ රැකවරණ අපට ලබා දීම පින්නතුනි. ඊළඟ කාරණේ තමයි භාවනා මියම් පුණ්‍ය කිරෙවත්තු භාවනාව හිත කෙලෙසුන්ගේ මුදා ගන්න අකුසල් විතරකයන්ගෙන් නීවරණ වලින් අවිද්‍යාවෙන් හිත මුදවා ගන්න සමත විදර්ශනා භාවනාවලට කියනවා භාවනා කියලා. දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අතරින් ඊටාම වේගෙන් ඊටාම ඉක්මනට සිත දියුණු කරන ක්‍රමය තමයි භාවනා කියලා කියන්නේ පින්නතුනි. ඇතැම් විට බොහෝ කාලයක් වෙහස මහන්සියල වියදම් කරලා කාලය කැප කරලා දීපු දානයකට වඩා එක මොහොතෙන් තමන්ගේ හිත දියුණු කරගන්න පුළුවන් භාවනා කමටහනක් වැඩිමෙන් පින්නතුනි. එනිසා බුදු දහම තුළ විශේෂයෙන්ම භාවනාව ගැන නිතර වර්ණනා කරලා තියෙනවා, නිතර උනන්දු කරලා තියෙනවා. භාවනා කමඨහන 40ක් අපට දේශනා කරලා තියෙනවා. බුද්ධානුස්සති ධම්මානුස්සති ආදී අනුස්සති 10ක් දේශනා කරලා තියෙනවා. ඒ වගේම පඨවි කස්සින ආපෝ කස්සින ආදී කසින භාවනා 10ක් දේශනා කරලා තියෙනවා. උද්දමාතක විනීලකාදී දස අසුභයක් දේශනා කරලා තියෙනවා. මෙත්තා කරුණාදී සතර බ්‍රහ්ම විහරණ දේශනා කරලා තියෙනවා. ආහාරේ පටික්කුල සංඥාව දේශනා කරලා තියෙනවා. ධාතු මනසිකාරේ අපේ ශරීරයේ සකස් වෙලා තියෙන, මේ ලෝකයේ සකස් වෙලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූපයන් ගැන බලන ධාතු මනසිකාරය. ඊළඟට ආකාසානං ඡායතන ආදී අරූපාවචර ධාන. මෙන්න මේ වගේ අපේ හිත පිරිසුදු කරන, හිත දියුණු කරන, කුසලයේ වැඩෙන ක්‍රම භාවනා උපදේශ. භාවනා කමඨහන් කර්මස්ථාන 40ක් බුදුදහම තුල පැහැදිලි කරලා තියෙනවා. පින්නතුනි අපි ටිකෙන් ටික මේ දෙයකට සූදානම් වෙන්නට ඕන, අපි සිද්ධ කරන්නට ඕන. දැනටත් මේ පින්නතුන් භාවනා කරන අය ඒක තව තවත් අපි දිනු කරගන්නට ඕන. දවසට අඩුම වශයෙන් විනාඩි 2ක්වත් භාවනා කරන්න ඕන. දැනට කොහොමත්ම භාවනා නොකරන කෙනෙක් නම් විනාඩි 2ක් භාවනා කරන් අදිස්ථාන කරන්නට ඕන. කොහොමද කරන්නේ? එක තැනක වාඩි වෙලා නිහඬ විඳගෙන ශරීරය හොඳට ප්‍රසන්නව සැහැල්ලුවෙන් ඍජුව තියාගෙන තමන්ට පහසු ඉරියව්වක ඉන්න. බිම වාඩි වෙන්න පුළුවන් නම් එරමිණිය ගොතාගෙන බොහොම හොඳයි. එහෙම බැරි නම් පුටුවක වාඩි වෙලා හිටියත් කමක් නැහැ. බිම වාඩි වෙන අමාරුයි. දැන් ඔය ඉන්න වගේ කමක් නැහැ. හැබැයි තමන් දක්ෂ වෙන්නට ඕන තමන්ගේ ශරීරය එක ඉරියව්වක අඩුම වශයෙන් විනාඩි 2ක් හරි තියාගන්න. ශරීරය හොල්ලන්න හොඳ නැහැ. විනාඩි 2ක් බැරනම් පිනුතුනි පළමුවෙන්ම ආරම්භක පියවර විදියට එක විනාඩියක් එක විදියට තමන්ගේ ශරීරය තියාගෙන ඉන්න. දැන් අපි ඒක පුහුණු කරමුකෝ. දැන් හොඳට පළමුවෙන්ම සැහැල්ලුවෙන් වාඩි වෙන්නකො තමන්ට පහසුම විදියට. ඔබ කැමැතිම ඉරියව්වක පහසු විදියට ඉන්න. පුටුවේ ඉන්න අවශ්‍ය නම් පුටුවේ ඉන්න කමක් නැහැ. බිමේ ඉන්න පුළුවන් නම් වඩාම හොඳයි. එක විනාඩියක් අපි ඉමු බලන්න එක ඉරියව්වක හොඳට අත් දෙකකට තියාගෙන. හොඳයි පින්නතුනි සාදුකාරයක් පවත්වන්න බලන්න. සාදු සාදු සාදු. ඔන්න පින්නතුනි අපි භාවනාවේ පළවෙනිම පියවර කළේ මොකද්ද? එක විනාඩියක් එක ඉරියව්වක තමන්ගේ ශරීරය නිශ්චලව සලවන්න නැතුව තියාගත්තා. ඒ විනාඩිය හුඟක් වෙලා ගියා වගේ නේද? පින්නතුනි මේකට අපි ටිකෙන් ටික හුරු වෙන්නට ඕන. මේ එක විනාඩියක් මෙහෙම හුරු වෙලා ඇති කරගන්න දියනුව ඔබ දන්නවද? 이르දිමත් ධ්‍යාන ලැබපෝ අභිඥාලාභී අනාගාමි උතුමේ රහතන් වහන්සේ කෙනෙක් මේ එක ඉරියව්ව කොච්චර කාලයක් තියාගන්න පුහුණු වෙනවද? එක දිගට දවස් 7ක් පිනොතින හුස්මත් නොගෙන ආහාර පානත් නොගෙන එක ඉරියව්වේ එක දිගට දින 7ක් ඉන්නවා. ඒ දක්වා අපි කවදා හරි දිනු කරගන්න මාර්ගය තමයි අපි අද මේ ගමන් කරන්නේ. ඔබ කවදා හරි දවසක ඒ තත්ත්වයට දිනු නැත්තොත් තමයි මෙතන ඉන්න හැම කෙනෙක්ම ලොකු කුඩා හැම දෙනෙක්ම තව කල්ප ගානක් ගිහිල්ලා හරි ඒ මට්ටමට එන්නට ඕන. ඇතැම් විට අපි උත්සාහ ගත්තොත් මේ ආත්ම භාවයේදීමත් අපට පුළුවන් වෙයි. සමහර වයසක අපේ මෑණිවරු පියරු හිතයි අනේ අපට නම් එහෙම අමාරුයි දැන් වයසයි කියලා නේද? නමුත් පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා අවුරුදු 80 වෙදි මහණ වෙච්ච ඇත්ත හිටියා. බක්කුල හාමුදුරුවෝ අවුරුදු 80 වෙදි මහණුනි. අවුරුදු 100 වෙදි මහණ වෙච්ච ඇත්ත හිටියා. ඒ විතරක් නෙවෙයි පින්වතුනි ඔබ විශ්වාස කරාද දන්නේ ඔබ කියවල බලන්න රාද කියලා හාමුදුරු කෙනෙක් හිටියා බුදුරජාන් වහන්සේගේ කාලේ. සෝනා කියලා මෙහෙණියක් හිටියා. එයා අවුරුදු කීයද මහණුනේ? අවුරුදු 120 දී මහණුනේ. අවුරුදු 120 දී මහණ වෙලා වීරිය කරලා භාවනා කරලා සෝනා මෙහෙණිය අභිඥාලාභීව රහත් වුණා පින්නතුනි. ඒ නිසා ඒ වගේ පින් තියෙන අය ඔබ අතරෙත් ඉන්න පුළුවන්. සතර පින් කරගෙන ආපු අය. ඒ නිසා දැන් වයසයි ඇඟේ පෙත්තේ අමාරුයි කියලා හිතන්නේ පොඩ්ඩක්වත් ධර්මයේ හැසෙන වෙලාවේදී. හිත පිරිසුදු වෙනකොට පින්නතුනි හිත එකඟ වෙනකොට තමන්ගේ ලෙඩ දුක්වත් වයසවත් තමන්ගේ තියෙන ඇඟපතේ වේදනාවක්වත් තමන්ට මුකුත්ම හිතෙන්නේ නැහැ එතකොට. ඒ තරම්ම හිතට සැනසීමක් සතුටක් ලැබෙනවා. ඒ නිසා අපි කාටත් ලෙඩ දුක් තියෙනවා පින්නතුනි. දැන් මේ බණ කියන මමත් එහෙමයි ලොකු ලෙඩ දුක් තියෙන කෙනෙක් මෙහෙම හිටියට. මට සල්ලි කර්ම දෙකක් මේ කොන්දේ කරලා ඉන්නේ මම මේ. මගේ පිටිකොන්දේ කෑලි ගානක් දාලා එනහෙම දාලා මේ තියෙන මෙහෙම හිටියට. ඒ නිසා අපි කාටත් ලෙඩ දුක් තියෙනවා පින්නතුනි. ඒ වුණාට අපි උත්සාහ ගනිමු මේ ලැබිච්ච දුර්ලභ අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න. පින්නතුනි දෙවනි පියවර තමයි අපි තවත් විනාඩියක් ඒ වගේ පුහුණු කරමු. ආයෙ ඔබ ඔබේ ශරීරය හොඳට පහසු විදියට තියාගන්න. හොඳට සැහැල්ලුවෙන් පහසුම ඉරියව්වෙන් තමන්ගේ ශරීරය තියාගන්න. බිත්තියට හේතුන වෙනවා නම් බොහොම හොඳයි. බිත්තියෙන් පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා කෙලින් ඉන්න බලන්න කොහොම හරි. ඒක විනාඩියයිනේ අපි විනාඩියක් ඉන්න බලමු උත්සාහ කරමු. මමත් මේ බිම වාඩි වෙලා ඉන්නේ පින්නතුනි. ඔබට පේන්නේ නැත්නම් විතර මම පුටුවක වාඩි වෙලා වගේ කියලා හිතේ සමහර විට. නමුත් මේ බිම මම්මේ වාඩි වෙලා ඉන්නේ මා. පින්නතුනි හොඳට ශරීරය සැහැල්ලු කරගන්න. ඔබේ කය හොඳට ඍජුව තියාගන්න. වම් අතුඩින් දකුණු අත තියාගෙන දැස් අඩවන් කරගන්න. දැන් ඔබේ නාසය ආශ්‍රිතව හිත තියාගන්න. ආශ්වාස ප්‍රශ්වාස කරනකොට හුස්ම වැදෙන තැන තියෙනවනේ නාසයේ. අන්න එතෙන්ට ඔබේ හිත වර්තමානය තුල තියාගන්න. ඒක හිතින් බලන්නේ ඇසෙන් බලන්නේ නැහැ. එහෙම හිතින් බලමින් වර්තමානයේ හිත තියාගෙන ඔබ ඉන්න ඉරියව්ව ගැන හොඳට අවධානයෙන් ඉන්න. දැන් තමන් වාඩි වෙලෙන ඉරියව්ව. පුටුවේ ඉනව නම් පුටුවේ, බිම වාඩිලි නම් බිම, තමන්ගේ කකුල් දෙක, අත් දෙක, හිස, උරහිස, මෙන්න මේ දේවල් ගැන හොඳ අවධානයෙන් විනාඩියක් ඉමු අපි. හොඳයි පින්වත්නි, අපි විනාඩි දෙක දක්වා එක දිනු කරමු. ওই විදියටම තමන්ගේ ඉරියව්ව ගැන තවත් විනාඩියක් සතිමත් වෙ ඉන්න. නාසය ආශ්‍රිතව හිත තියාගෙන හොඳට සිහියෙන් විනාඩියක් ඉන්න නිස්සරව. නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති. ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන සතිමත්ව සිටින අවස්ථාව. නාසය ආශ්‍රිතව හොඳට හිත තියාගෙන ඉන්න වර්තමානයේ තුල. සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, අපේ විනාඩි කිහිපයක් භාවනාව ආරම්භ කරපු මොහොත මේ විදිහට තමයි පින්නතුනි අපේ ටික ටික භාවනාව දියුණු කරන්නේ. කලින් විනාඩියක්, ඊට පස්සේ විනාඩි දෙකක්, විනාඩි පහක්, විනාඩි හතක්, විනාඩි දහයක්, මේ වගේ ටිකෙන් ටික දියුණු කරනකොට අමාරු නෑ මේක. කාලයක් යනකොට අපිට ජීවිතේ පහසුම, අපි කැමැතිම දේ බවට පත් වෙනවා භාවනා කිරීම. සාමාන්‍යයෙන් අපි සතුට ලබන්න නිතර කරන්නේ ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, මේ පංචේන්ද්‍රියයන්ගෙන් තමයි අපි නිතරම සතුට ලබන්න බලන්නේ. නැත්තම් කාත් එක්ක හරි නිතර කතා කරන්න ඕනේ අපට සතුට ලබන්න නේද? නමුත් පින්නතුනි දහමට අපි ටික ටික ආවම අපට සතුට ලැබෙන්නේ කතා කළ නෙවෙයි පින්නතුනි, නිහඬ වෙන වෙලාවේදී. හිත ගැන බලමින් හිත පිරිසිදුව තියාගන්න වෙලාව තමයි අපේ සතුටෙන්ම ගත කරන අවස්ථාව බවට පත් වෙන. මෙන්න මෙතෙන්ට අපි ටිකෙන් ටික අපේ හිත දියුණු කරගන්නට ඕන. එදාට තමයි අපේ සාර්ථකත්වයේ තියෙන්නේ. අපි ඇත්තටම බුද්ධං සරණං ගච්ඡාමි කියලා, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා අප මේ තෙරුවන් සරණ යනවා නම් අප මේක තමයි විශ්වාස කරන්නේ අන්තිමට. මෙතෙන්ට දිනු වෙන අපි පින්නතුනි කවදා හරි ධර්මයේ සඳහන් වන ගැඹුරුම තැනට යනකම් අපි ටිකෙන් ටික ඉදිරියට යන්නට ඕන. යත්ත නාමංච රූපංච අසීසං උපරොජ්ජති පටිඝං රූප සංඥංච එත්තේසා චිද්දතේ ජඨං කියලා සංයුත්තනිකායේ ජටා සූත්‍රයේ මේක දේශනා කරනවා. එකෙන් කියන්නේ අපේ එක පැත්තකින් බාහිර රූපයෙන් අපේ හිත මුදවා ගන්නවා, අනිත් අතින් අපේ අභ්‍යන්තරයේ සිත සහ සිතිවිලි වලිනුත් අපේ හිත මුදවාගෙන මුළු ලෝකයම නිදහස් වෙන මාර්ගයක තමයි අප මේ ගමන් කරන්නේ. ලෝකෙ නිදහස් වෙන තමයි අපි මේ යන්නේ. අන්නේ ගමන් මගේ ආරම්භක පියවර තමයි පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියපු ආකාරයට අපේ මුහුණ ඉදිරිපස හිත පිහිටුවාගෙන අප වර්තමානයේ තුල හිත පවත්වා ගන්න අවස්ථාව. මේක පින්නතුනි අපි ටික ටික නමුත් කරන්න උත්සාහ කරන්න ඕන. අපට මේක බැරි දෙයක් නෙවෙයි පින්නතුනි. අප කාටත් මේක කරන්න පුළුවන්. හොඳයි, දැන් අප ඊළඟට යන්නේ පින්නතුනි සුවිශේෂී භාවනාවක් කරන්න. දැන් අපි මුලින් කරේ ඉරියාපත භාවනාව. අප වාඩි වෙලා ඉන්නවා, හිටගෙන ඉන්නවා, ඇවිදිනවා, සැතපෙනවා. මේ ඉරියව් හතර අපි නිතරම පවත්වනවනේ. අන්න ඒ ඉරියව්ව පවත්වන වෙලාවේදී ඒ තමන් වර්තමාන මොහොතේ ඉන්න ඉරියව්ව ගැන සිහියෙන් ඉන්න එක සතර සතිපට්ඨානෙහි පළමුවම සඳහන් වන කායනුපස්සනාවෙහි ඉරියාපත භාවනාව විදිහට දක්වලා තියෙනවා. මෙතනින් තමයි අපි භාවනාව ආරම්භ කරන්නේ පේනතුනි. වාඩි වෙලා ඉන්නකොට තමන් වාඩි වෙලා ඉන්න කෙනෙක් ගැන සිහියෙන් ඉන්න එක. එතකොට තමන්ට අතීත දෙයක් මතක් වෙන්න පුළුවන්. මතක් වෙච්ච ගමම තමන් දක්ෂ වෙන්නේ ඒක අතීතයේ නිරුද්ධ වෙච්ච එකක්, නැති වෙලා ගිහපු දෙයක්, දැන් ඒක තියෙන දෙයක් නෙවෙයි. තමන්ගෙම හිත තමයි තමන් මේ බලන්නේ කියලා. අනාගතයේ දෙයක් මතක් වෙන්න පුළුවන්. ඒක මතක් වෙනකොටත් දකින්න දැන් මේක තාම ඇවිල්ලා නැහැ. මගේ සිතින්ම මේ අරමුණු සිහිපත් කිරීමක් කියලා. එහෙම කළ හැකෙක් මනින් වර්තමානයේ තමන්ගේ ඉරියව්වට හිත ගැනීම තමයි ඉරියාපත භාවනාව කියලා කියන්නේ. දැන් අපි නැවත ඊළඟට විනාඩි 5ක භාවනාවක් කරන්න දැන් මේ සූදානම් වන්න. මුලින් එක විනාඩියයි, ඊට පස්සේ විනාඩි 2යි. දැන් අපි හිත හදා ගන්නට ඕනේ ඊළඟට අපි විනාඩි 5ක් එකම ඉරියව්වේ දිගට ඉනවා කියන විශ්වාසය අදිස්ථාන ඇති කර ගන්නට ඕන. හොඳයි, පින්නතුනි, දැන් ඔබේ සඳහා සූදානම් වන්න. හොඳට සැහැල්ලුවෙන් සතුටෙන් වාඩි වෙලා ඉන්න. හොඳට ඉහලට හුස්මක් ගන්න. ටික වේලාවක් හඳවගෙන ඉඳලා හෙමින් හුස්ම පිට කරන්න. ශරීරය හොඳට සැහැල්ලු කරගන්න. නැවත හොඳට ඉහලට හුස්මක් ගන්න. හොඳට තමන්ගේ පෙනහළු පිරෙන්නම හුස්ම ගන්න. ටික වේලාවක් තියාගෙන ඉන්න හුස්ම ටික. පුළුවන් උපරිමෙන් තියාගෙන ඉන්න. ඉඳලා හෙමින් සැරේ උපරිම හුස්ම පිට කරන්න. හෙමින් සැහැල්ලුවෙන්. දැන් තමන්ගේ ශරීරය හොඳට සැහැල්ලු කරගන්න. නැවතත් තමන්ගෙන ඉරියව්ව ගැන හොඳට සතිමත් වෙන්න. නාසය ආශ්‍රිතව හිත තියාගෙන. මුල් විනාඩි 2 නැවතත් අපි ඉරියාපත භාවනාව කරන්නේ නිසින්නෝවා නිසින්නෝම් හේති කියපු විදියට වාඩි වෙලෙන ඉරියව්ව ගැන හොඳට සතිමත් වෙන්න වර්තමානයේ තුල. නාසය ආශ්‍රිතව හිත තියාගෙන ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන සතිමත්ව වාසය කරන අවස්ථාව. සම්පූර්ණ අවධානය වර්තමානයේ තුලම පවත්වා ගන්න උත්සාහ කරනවා. නාසය ආශ්‍රිතවම හිත තියාගෙන හොඳට ඔබ ඉන්න ඉරියව්ව ගැන සිහියෙන් ඉන්න වර්තමානය තුල. හැකිතාක් දුරට ශරීරය එකම ඉරියව්වෙන් තියාගන්න උත්සාහ කරන්න පුළුවන් උපරිමෙන්. හොඳයි පින්නතුනි, සාදුකාරයක් පවත්වන්න. සාදු සාදු සාදු. පින්නතුනි, අපි ටික ටික මේ භාවනාව දියුණු කරමින් ඉන්නේ. ක්‍රමානුකූලව දියුණු කරනකොට පින්නතුනි අපට ටික ටික හුරු වෙන්න පුළුවන්. අපහසුතා අඩු කරගෙන මේ විදියට අපට ටිකෙන් ටික භාවනාවට අපේ කයත් සිතත් අපට හුරු කරගන්න පුළුවන්. අප ඊළඟට යන්නේ ඉතාම වැදගත් භාවනාවක් සිදු කරන්න. ඒ තමයි මෛත්‍රී භාවනාව. බුදුදහම තුළ අපේ පින දියුණු වෙන ඉහළම භාවනාවක් විදිහට දේශනා කරලා තියෙන්නේ මෛත්‍රී භාවනාව. මෙත්තා චේතෝ විමුති සූත්‍රය, වේලාම සූත්‍රය වගේ සූත්‍ර රාශියක මේ ගැන ආනිසංස දක්වලා තියෙනවා, වටිනාකම දක්වලා තියෙනවා. සියලු සත්‍යෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා සිතන අවස්ථාව. පින්නතුනි, මේක එකාතකින් හිත නීවරණයන්ගෙන් නැත්නම් අකුසල විතරකයන්ගෙන් හිත මුදවා ගන්න ක්‍රමයක්. අනිත් අතින් හිතේ සතුට දිනු කරගන්න ක්‍රමයක්. ඒ වගේම පින දිනු කරගන්න ක්‍රමයක්. ඒ වගේම මිනිස්යන්ගෙත් අමනුෂ්‍යයන්ගෙත් හිත දිනා ගන්න. එය තමග සුහඳව ජීවත් වන තියෙන ප්‍රධානතම භාවනා කමඨහනක් මේක. ඒ වගේම ඔබේ හිත හුඟක් ලස්සන වෙනවා මේත් එක්ක. මෛත්‍රී භාවනාව පුරුදු කරන පමණට තමන්ගේ සීලයක් දිනු වෙනවා. මෛත්‍රී දිනු කරන කෙනෙක් කතා කරනකොට එයා කතා කරන විදිහම බලාගන්න පුළුවන්. එයා හුඟක් අනිත් අයගේ අඩුපාඩුකම් විවේචන කරන ගති අඩු වෙනවා. ඉතාම මෛත්‍රියෙන් තමයි කතා බහ කරන්නේ. ඒකෙන් මුලින්ම තමන්ට සැනසීම ලැබෙනවා. තමන්ගේ ගෙදර ඉන්න අයට ඒකේ සැනසීම දිනු වෙනවා. අසල්වැසියන්ට ඒක දැනෙනවා. ඔබ වැඩ කරන තැන අයට, ගමේ අයට, සතාසියුපාවන්ට විතරක් නෙවෙයි, දෙවියන්ට, බ්‍රහ්මයන්ට පවා ඔබේ මේ මානසික දියුණුවෙහි ඒ ස්වභාවය විහිදී යනවා. එයට දැනෙන ගන්නව පින්නතුනි. මේක මුලින් අපි විනාඩියකින් දෙකකින් විනාඩි පහෙන් දිනු කරලා පුළුවන් තරම් කාලයක් දිනු කරන්න උත්සාහ ගන්නට ඕන. මෙතෙන්දී අපි හුඟක් වචන කියන්නේ නැහැ. එක අර්ථයක් සහිත පාඩයක් විතරයි අපි කියන්නේ. මුළු ලෝකෙම ඉන්න සත්‍යයන් සියලුම දෙනා තමන්ගේ ඉදිරිපස්සේ ඉන්නවා කියන හැඟීම ඇති කරගෙන මිනිස්සයන්, අමනුෂ්‍යයන්, සතාසියුපාවන් හැම දෙනෙක්ම සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා පුළුවන් තරම් වේලාවක් ඒ සිතවිල්ලම හිතන්න. දැන් ඒ භාවනාව තමයි දැන් අපි කරන්නේ. හොඳයි, අපි ඒකත් මුලදී විනාඩි 5ක් විනාඩි 7ක් විතර කාලයක් කරන්න උත්සාහ කරනවා. හොඳයි, ඒ සඳහා නැවත ඔබ තමන්ගේ ඉරියව්ව සකස් කරගන්න ඉතාම සැහැල්ලුවෙන්. හොඳට පහසෙන් වාඩි වෙන්න කොයි පාරක්. එහෙම පහසෙන් වාඩි වුණාට පස්සේ හැබැයි එක දිගට අඩුම ගන්න දැන් විනාඩි 5ක්වත් ඉන්න ඕන. ඉන්න උත්සාහ කරන්න ඕන, උපරිම බලන්න ඕන. බිම වාඩි වෙන එක තමයි පහසුම ක්‍රමය. බිම වාඩි වුණාම වාක් වෙලා ඉන්න පුළුවන් හොඳට. අමාරුම නම් විතරක් පොටුවල ඉන්න. ඒ වගේම බිත්තියට හේතු නොවී ඉන්න උත්සාහ කරන්න පුළුවන් තරම්. මේ පැත්තට හැරිලා ඉන්න පුළුවන් නම් තවත් හොඳයි. පුළුවන් තරම් පින්නතුණු පිරිසක් ඉදිරිපසට හැරෙන්න. එතකොට ඔබට හොඳට හිත වැඩෙනවා. අමාරුම නම් විතරක් ඔය ඉන්න ඉරියව්වෙම ඉන්න, නැත්නම් ඉස්සරහට හැරිලා හේතු නොවි හොඳට ලස්සනට සැහැල්ලුවෙන් පහසුවෙන් වාඩි වෙන්න. ඔබ හොඳට වාඩි වෙලා භාවනා කරනකොට ඔබේ ඥාතීන් මියගිය අම්මල තාත්තලා අතීත ආත්ම බල අම්මල තාත්තලාත් ඔබ දිහා බලාගෙන ඉන්නේ හුඟා සතුට වෙනවා. මේ ආත්මය අම්ම තාත්තේ විතරක් නෙවෙයි. මේට කලින් ආත්ම භවවල අම්මල තාත්තලාත් ඔබ දිහා හොඳට ඒ වෙලාවෙම බලාගෙන ඉන්නේ. අනේ මගේ දුව මගේ පුතා භවනා කරනවා කියලා. ඒ නිසා ඒ අතීත අම්මල තාත්තලටත් පින් වැඩෙන් අපි දැන් භවනා කරමු නේද? හොඳයි. හොඳට ශරීරය සැහැල්ලුවෙන් දැන් පහසුවෙන් තියාගන්න. වම් අත උඩින් දකුණු අත තියාගෙන ශරීරයේ ඍජුව තියාගන්න. හොඳට කෙලින් තියාගන්න. හොඳට හුස්මක් ගැඹුරින් ඉහළට ගන්න. ටික වේලාවක් හුස්ම රඳවාගෙන ඉඳලා හිමින් සැරේ හුස්ම පිට කරන්න. නැවත හොඳට ගැඹුරු හුස්මක් ඇතුළු කරගන්න. ටික වේලාවක් හුස්ම තියාගෙන ඉඳලා හෙමින් හුස්ම සම්පූර්ණයෙන්ම පිට කරන්න. දැන් හොඳට ශරීරය සැහැල්ලු කරගන්න. නැවතත් ඔබේ අවධානය නාසය ආශ්‍රිතව ගෙන එන්න. නාසය ආශ්‍රිතව හිත තියාගෙන දැන් අපි මෛත්‍රී භාවනා වඩනට යන්නේ. මෙස් සිටවිල්ල ලෝකයටම පතුරවන්නයි යන්නේ. මේ ලෝකේ ඉන්න මිනිස්යන්, අමනුෂ්‍යයන්, සතා සිව්පාවන් ඒ හැම දෙනාම ඔබ ඉදිරිපස ඉන්න බව සිහිපත් කරගන්න. දැස් අඩවන් කරගෙන ඒ සියලුම දෙනා ඔබේම ඥාතීන්, ඔබේම දරුවන්, ඒ හැම දෙනෙක්ම ඔබේ අතීතයේ හිටිය අම්මල තාත්තලා, දරුවන්, සහෝදර සහෝදරියන් තමයි කවුරුත් ඉන්නේ. මේ ආත්මභාවයේ වෙනස් වුණාට දුර හිටියට ඒ හැම දෙනෙක්ම අපේම ඥාතීන් මීට කලින් ආත්මභාවල. අන්නේ හැම දෙනාම අරමුණු කරගෙන මෛත්‍රී සිතවිල්ල මෙද්දිය ධාරාව පතුරවන මොහොත. මා මේ කියන වචන අනුවම ඔබේ හිත පාත්වා ගන්න. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්තේ සුවයට සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා ලෝවෙසෙන සියලු සත්‍යයන් කෙරෙහි මෙත්සිත පතුරුවන මොහොත. ලෝවෙසෙන සෑම දෙනාම මා ඉදිරිපස සිටිනවා කියන හැඟීමෙන් ඒ හැමට මා මෙත්සිතින් සෙත් පතනවා. සසර ගමනක යෙදෙන දුක් විඳින්මින් ගත කරන සසර යන මේ සත්‍යයන් කෙරෙහි මගේ මෙද්දිය දහරා පතුරවන මොහොත. සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ලොව වෙසෙන සියලු සත්වයන් මගේම මව්පියන් සහෝදර සහෝදරියම් දරුවන්සේ දකිමින් මායේ හැමට මෙත් සිතින් සෙත් පතන මොහොත සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකි වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකි වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකි සාදු සාදු සාදු හොඳයි පින්තුනි අප දැන් මෛත්‍රී භාවනාව ටික වේලාවක් පුහුණු කරමු හොත දැන් ඔබට ඔබේ ඉරියව්ව මාරු කරගෙන සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් නැවත පින්තුනි අප ටිකෙන් ටික මේ ඉරියව්වේ ගත කරන කාලය වැඩි කර ගන්නට ඕන. මේක තමයි අපේ සාර්ථකත්වය කියලා කියන්නේ. අප ආධ්‍යාත්මික වශයෙන් ඉදිරියට යනවා කියලා කියන්නේ පින්තුනි. අපේ කය එක ඉරියව්වක වැඩි කාලයක් පාත්වා ගන්නට මුලදී අපි පුරුදු කර ගන්නට ඕන දක්ෂ වෙන්නට ඕන. ඊළඟට අපේ හිත එක ඉරියව්වක එක අරමුණක වැඩි කාලයක් පාත්වා ගන්න දක්ෂ වෙන්නට ඕන. මුලදී අපි සමත අරමුණක භාවනා කමටහන් 40න් එක අරමුණක වැඩි වේලාවක් තියාගන්න උත්සාහ කරනවා. ඊළඟට අපි විදර්ශනා භාවනාව තුළ නැත්තම් අනිත්‍ය මෙනෙහි කරමින් එක අරමුණක වැඩි වේලාවක් තියාගන්නට දක්ෂ වෙන්නට ඕන. මේක තමයි පින්නතුනි අපේ සැබෑම දක්ෂතාවය කියලා කියන්නේ. මේක උපාධියක් ගන්නවටත් වඩා අමාරුයි. ලොකු රැකියාවක් ගන්නවටත් වඩා අමාරුයි. ලෝකයේ ඉහළම විද්‍යාඥය වෙනවටත් වඩා අමාරුයි. දැන් අපිට මුණ ගැහෙනවා ලෝකයේ ඉහළම විද්‍යාඥයා. නමුත් එක ඉරියව්වක විනාඩි 5ක් වාඩි වෙලා ඉන්න බෑ කට්ටිය. එක විනාඩියක් එක අරමුණක හිත තියාගන්න එක පහසු නෑ. ඒ නිසා විශේෂයෙන් වැඩිහිටි අම්මලා තාත්තලා එක හුරු කරගන්නට ඕන ගෙදරදී. ඒ විතරක් නෙවෙයි තමන්ගේ දරුවනෝ ටික ටික එකට පුරුදු කරන්නට ඕන. අම්මා තාත්තේ කිරියවක වාඩි වෙලා ඉන්නකොට දරුවනොත් ඇවිල්ලා වාඩි වෙනවා එහෙම. එයාට පේන නෙවෙයි අපි කරන්නේ. එයා දැක්කට කමක් නෑ. නමුත් අපි මේක කරන්නේ අපේම දිනුවට. ඒක ඔබ කරනකොට ඔබේ දරුවනොත් මුණුබුරු මිනිබිරියනොත් ඒකට ටිකෙන් ටික ලං වෙනවා. ළමයි විතරක් නෙවෙයි පින්නතුනි. ගෙදර ඉන්න බල්ල පෝසෝ ඉන්නවනේ ඒ කට්ටියත් ඔබේ ළඟින් ඇවිල්ලා අර වගේම ඉන්නවා නිශ්ශබ්ද. බලන්නකො ටිකක් පුරුදු කළ මේක දවසක් දෙකක් මාසයක් දෙකක් ඒ ඇවත් ඊට පස්සේ කෑ ගහන්නේ. ඔබ පුළුවන් තරම් කතා කිරීම අඩු කරන්නට ඕන. ඔබේ ආධ්‍යාත්මික දියුණුවේ බාහිරට පේන එක ප්‍රධාන සලකුණක් තමයි ඔබේ කතාව, ඔබේ භාෂාව එන්න එන්නම සංවර වෙන්නට ඕන. කතා කරන ප්‍රමාණය අඩු කරන්නට ඕන. ඒක මුලදී අපි හිතලා කරන්නේ. නමුත් වෙනතුනේ මේ සමත භාවනාවක් වඩනකොට අපට ඒක ඉබේම වෙනවා. හිත තැම්පත් වෙලා ලබන සුවය ලබන්න අපට කතා කළ ලබන සතුට අඩු වෙනවා ටිකෙන් ටික. ඇයි ඒ? අර හිත තැම්පත් කරලා ලබන සතුට හරියට රාජ භෝජනයක් වගේ දැනෙන ගන්නවා. ඊට පස්සේ අනිත් දේවල් වලින් ලබන සතුට කොහොමද? ඇහැට රූප බලලා, කනට ශබ්ද අහලා, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස, අනිත් ඇත්ත එක කතා කරලා, වටපිට බල බල, දුවල පැනලා ඒකිනො සතුටක් ලැබෙනවා. ඒ සතුට කොයි වගේද? ඒ සතුට හරියට හිඟන්නේගේ ආහාර වේලක් වගේ. ඔබ හිත තැම්පත් කළ ලබන සතුට කොයි වගේද? රාජ භෝජනයක් මේ වදයක් අනුභව කරන වගේ. මණ්ඩපේයමිදම් භික්ඛවේ බ්‍රහ්මචර්යං කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ මෙන්න මේක. මේ හිත දියුණු කිරීම ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති මේ බඹසර වාසය කිරීම, සමත විදර්ශනායෙන් වාසය කිරීම හරියට මිහිරි පානයක් වළඳනවා වගේ. මේ වදයක් අනුභව කරනවා වගේ. මේ වදයක් අනුභව කරන කෙනෙක් අනිත් කෑමකට ආසාව කරන ගතිය අඩුයි පින්නතුනි. අනේ වගේ මේ ආධ්‍යාත්මික දියුණුවෙන් අපේ සතුට ඉහළටම ලබන ක්‍රමය ධර්මයේ තුල අපට විස්තර කරලා තියෙනවා. මෛත්‍රී භාවනාව අපට ඒක ලොකු උපකාරයක් වෙනවා. අප ටිකෙන් ටික මේක දියුණු කරන්න උත්සාහ කරන්න ඕන පින්නතුනි. ඒක අප හැම දිනාටම කරන්න පුළුවන් දෙයක්. හොඳයි, තව ඉදිරියට අප භාවනා කමඨාන් කිහිපයක් පුහුණු කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට කලින් පින්නතුන්ට දහම් ගැටළු මොන හරි තියෙනවා නම් අහන්නටත් අප අවස්ථාව ලබා දෙනවා. මේ හාමුදුරන් වහන්සේ වැඩ ඉන්නවා නම් ස්වාමින් වහන්සේට උනත් පින්නතුන් වෙනුවෙන් අහන්න පුළුවන්. ඔබට මෙතෙක් කියපු කරුණු වලින් ඉතාම සරල කාරණා ටිකක් අප මේ සඳහන් කළේ. අපි ඉදිරියට ටිකෙන් ටික මේ කරුණු තවත් ගැඹුරට විස්තර කරනවා. අද හැම දිනාටම මේ කුඩා දරුවන් ඇතුළු හැම දිනාටම තේරුම් ගන්න පුළුවන් විදියට, වඩන්න පුළුවන් විදියට, භාවිත කරන්න පුළුවන් විදියට ඉතාම සරලව මේ කාරණා විස්තර කළේ. පින්නතුන මොකද අහන්න තියෙන්නේ මේ කරුණ වලින්? ඉතින් පොල් අතර කටිනා නිසංස බණක් තිබුණා. හා හොඳයි. ඒකට හොඳයි. කමක් නැහැ හඳුරු හොඳයි. කමනේ අපේ පින්නතුන්ට ප්‍රශ්නයක් මොන හරි තියෙනවා නම් අහන්න පුළුවන්. හඳුරන්ට උනත් ඔහොම ඉඳගෙන උනත් අහන්න පුළුවන් මොන හරි විශේෂ දෙයක් තියෙනවා නම්. අපි මේ සාකච්ඡා කරපු කරුණ වලින් සහ මොන හරි විශේෂයෙන් පින්නතුන් වෙනුවෙන් අහන දෙයක් තියෙනවා නම් අහන්න පුළුවන්. භාවනා ප්‍රගුණ කිරීම සම්බන්ධව හාමුදුරුවෝ දේශනා කරන්නට ඇත්තේ. ඔව් ඇත්තම භාවනාව ගැන මුලින්ම සරල කරුණු ටිකක් අද අප සාකච්ඡා කළ පුහුණු කළා. සතිමත් බව පුහුණු කරන්න ඉරියාපත භාවනාවෙන් පටන් අරන් සති නිමිත්ත හරහා අප දැන් කායගත සතිය ටිකක් වඩලා ඊළඟට මෛත්‍රී භාවනාවේ පුහුණු කළේ දැන්. එදිනෙදා ඒක වඩන්න පුළුවන් විදිහට පිළිබඳ පැහැදිලි කිරීමක් හඳුට දේශනා කරන්න ඇත්තටම අප මේ කරුණු සාකච්ඡා කළ හැම එකක්ම එදිනෙදා අපට පුහුණු කරන්න පුළුවන් ඒවා. දැන් ගෙදරදී වුණත් මේ පින්නතුන් වැඩපළ කරන අතරේදී විවේකයක් ලැබිච්ච මොහොතක විවේක තැනකට ගිහිල්ලා පාසිරයක වාඩි වෙලා පළවෙනි පියවර තමයි තමන් ඉඳගෙන හෝ හිටගෙන හෝ ඒ ඉන්න ඉරියව්වෙහි ටික වේලාවක් එක ඉරියව්වක ඉඳගෙන ඒ ගැන සතිමත් වෙන මොහොත. විශේෂයෙන් අපි මේක පරයන්ක භාවනා විදියට වාඩි වෙල තමයි වැඩිපුර කරන්නේ. වාඩි වෙල ඉන්නකොට නිසින්නෝවා නිසින්නෝම හිති පජානාති කියපු විදියට වාඩි වෙල ඉන්න ඉරියව්ව ගැන වර්තමානයේ තුල හිත තියාගෙන ඉන්න එක. නිතරම අපේ හිත අතීත අනාගත වර්තමාන අනාගත වලට යනවනේ. නිතර අපේ හිත අතීතයට හෝ අනාගතයට යනවනේ. අන්නේ යන හිත ටිකක් සංවර කරගන්න මූලිකම ක්‍රමය තමයි අපේ කයට ඒ සිත අරගෙන වර්තමානයේහි වාසය කිරීම. ඒ මොහොත තුළ වාසය කිරීම. ඔව් වර්තමාන මොහොත තුළ මේක සමත භාවනාවක් විදිහට කරන්නේ. මේක සම්පූර්ණ අවිද්‍යාව දුර වෙච්ච මොහොතක් නෙවෙයි. මේක සම්මුති සත්‍ය තුළ ඉඳගෙන අපි කයට හිත පිහිටුවාගෙන වර්තමානයේ ඉන්න මොහොත. ඒක විනාඩියෙන් පටන් අරන් විනාඩි 2 විනාඩි 5 මේ වගේ අපට ඉරියාපත භාවනාවක් විදිහට කරන්න පුළුවන්. ඊළඟට අපට සක්මන් භාවනාව විදිහට ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති කියපු විදිහට ඉරියාපත භාවනාවෙම සක්මන් භාවනාව කරන්න පුළුවන්. ගෙදර වුණත් පින්නතුන්ට ටික දුරක් පයින් ඇවිදින්න පුළුවන් මට්ටමේ ඉඩක් තෝරගෙන මිදුලි හරි ගෙදර කාමරයේ කොටසක හරි පැසෙජ් එකක හරි ගහක් යට හරි තමන් නිශ්චිත දුරක් වෙන් කරගෙන තමන්ගේ ඇස් දෙක පහලට යොමු කරගෙන සතිමත්ව නිහඬව සෙමින් ඇවිදින අවස්ථාව. එතෙන්දී සම්පූර්ණයෙන්ම තමන්ගේ අවධානය ශරීරයට තියාගෙන වර්තමානයේ ඉඳගෙන යනකොට යන බව පිළිබඳව සිහියෙන් සක්මන් භාවනාව සිදු කිරීම. පන්සලට ඔබ ආපු වෙලාවට පොහේ දවසට විතරක් නෙවෙයි වෙනත් දවස්වලට ආවත් ධර්මශාලාවේ ටික වෙලාවක් සක්මන් භාවනා කරන්න. නැත්තම් බොමලුවේ සක්මන් භාවනා කරන්න පුළුවන්. දාගැබ් මලුවේ හොඳට ප්‍රසන්නව සංවරව සිහියෙන් ඇවිදින මොහොත. පින්නතුනි තමන්ට තමන් ජීවත් වෙන බව දැනෙන්නේ සැබවින්ම මේ භාවනාව පුහුණු කරන මොහොතේ. අනිත් වෙලාවේ ඇත්තටම අපි ජීවත් වුණාද කියලාවත් දන්නේ නැහැ පින්නතුනි. අපි අපේ වෙලා නැහැ. ඇත්තටම අපි අපේ වෙලා ඉන්නේ භාවනා වඩන මොහොත. අනිත් වෙලාවේ හරියට අනිත් අය විසින් අපව කුලියට අරන් වගේ. අපේ ඇහැට පේන රූප වලින් ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ බාහිර අරමුණු වලින් අපිව හිරකාරයන් කළා, අපිව සේවකයන් කළා, අපව කුලි වැඩකාරයන් බවට පත් කළා තියෙන පින්නතුනි. අන්නේ කුලී රස්සාවෙන් මුදවලා අපට කියලා සැනසීමේ නිවසක නිවහනක නිවනක ඉන්න අවස්ථාව තමයි මෙන්න මේ පංච ඉන්ද්‍රියංගෙන් ගන්න අරමුණු යටපත් කරලා අපේ මනසට ආහාර දෙන මොහොත. කුසල අරමුණක හිත පවත්වා ගන්න මොහොත. ශ්‍රද්ධාව, සතිය, සමාධිය, ප්‍රඥාව දිනු කරන මොහොත. පිනුතුනි ජීවිතේ ලස්සන බලන්න නම් අපි අනිවාර්යයෙන්ම භාවනාවකට එන්නටම ඕන. එතකන් අපි බාහිර දේවල් ලස්සන බැලුව මිසක් අපේ හිතේ ලස්සන, අපේ ජීවිතේ ලස්සන දුටුවා වෙන්නේ නැහැ පිනුතුනි. ජීවිතේ ලස්සන බලන්න නම් සතිමත් භවයේ පිහිටලා වර්තමානයේ තුල හිත තියාගෙන අකුසල විතරක වලින් හිත මුදවාගෙන හිත කුසලයේ පිහිටුවා ගන්නට ඕන. ටිකෙන් ටික පුරුදු කරන්න පිනතුනේ අඛණ්ඩව පුරුදු කරන්න. දැන් අද ඔබ පටන් ගත්ත මේ භාවනාව ඊළඟ පෝය දවස් එනකම් මේක කරන්නට ඕන. දවසට විනාඩි 2ක් විනාඩි 5ක් පටන් අරන් විනාඩි 10 විනාඩි 15 විනාඩි 20 මෙහෙම කරන්න. මුලදී වාඩි වෙලා වාඩි වෙලේ නිරයව ගැන සිහිපත් කරන අවස්ථාව. ඊළඟට තමන් ඉරියව්ව හොඳට සතිමත් වෙන අවස්ථාව. ඊළඟට අපේ මෛත්‍රී වඩන අවස්ථාව, සීල සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා මෙස් සිතවිල භාවිත කරන අවස්ථාව. ඊළඟට තවත් අපට බහනක් විදියට බුද්ධානුස්සතිය වඩන්න පුළුවන්. අර වගේම ඉරියව්වේ වාඩි වෙලා මද වේලාවක් ඉන්න ඉරියව්ව ගැන සිහිපත් කරලා ඊළඟට එක බුදු ගුණයක් අරගෙන තමන්ට වැඩි වේලාවක් ඒක සිහි කරන්න පුළුවන්. හොඳ ලස්සන බුද්ධ ප්‍රතිමාවක් හොඳට මෙනෙහි කරලා බුදුරජාණන් වහන්සේ ඔබේ ඉදිරිපස්සේ වැඩ සිටිනවා කියන හැඟීම ඇති කරගෙන අරහම් මේ වගේ එක බුදු ගුණයක් පුළුවන් තරම් කාලයක් සිතෙන් මෙනෙහි කරන්න. මුලින් ඕනනම් වචනනුත් කියන්න, ඒක වැඩිය හොඳයි. ටික වෙලාවක් යනකොට වචනෙන් කියන්න අවශ්‍ය නැහැ, හිතින්ම Tamante මේක සජ්ජහන කරන්න පුළුවන්. මේ ගුණ නමෙම මෙනෙහි කරන්න පින්න තුන එකිනෙක. ඊළඟට සම්මා සම්බුද්ධෝ, සම්මා සම්බුද්ධෝ, සම්මා සම්බුද්ධෝ. ඒ ගුණයක් 10 වතාවක්, 20 වතාවක්, 50 වතාවක්, 100 වතාවක්, 500 වතාවක්, 1000 වතාවක් පුළුවන් නම් ඊටත් වඩා කාලයක් වෙන තුනක දිගට මෙනෙහි කරන්න. මේ ගුණ 9ම කාලයක් මෙනෙහි කරාට පස්සේ එක ගුණයක් Tamanට හොඳට ප්‍රකට වෙනවා. ඒක සුගත ගුණය වෙන්න පුළුවන්, ලෝක වේදෝ බුදු ගුණය වෙන්න පුළුවන්, භගවා බුදු ගුණය වෙන්න පුළුවන්, සත්තහ දේව මනුස්සානම් බුදු ගුණය වෙන්න පුළුවන්. අන්න ඒ එක බුදු ගුණයක් ඊට පස්සේ දිගටම තමන් වඩන්න හුරු වෙන. ඔබට සුගත බුදු ගුණය නම් කැමති? සුගතෝ සුගතෝ සුගතෝ සුගතෝ මෙහෙම දිගට මේ ගුණය මෙනෙහි කරන්න පින්නතුනි. හොඳයි, ඊළඟ පොහේ දවස් වෙනකම් මේ ඉරියාපත භාවනාවත්, මෛත්‍රී භාවනාවත්, බුද්ධානුස්සති භාවනාවත් දවසට විනාඩි 2කින් පටන් ගන්න. මුල් දවස් කීපයක් 2ක් කරන්නේ කමන්නේ. ඊළඟට විනාඩි 5ක් කරන්න ඊළඟ සමාන ඉඳලා. ඊළඟට විනාඩි 10ක් කරන්න. ඊළඟ පෝය කෙට්ට වෙනකොට දවසට විනාඩි 20කට වඩා කාලයක් එක දිගට කරන්න පුරුදු වෙන්න. ඊළඟ පෝය වෙනකම් කරන්න පුළුවන් නේද ඒක? කාටත් පුළුවන් නේද ඒක? ඔව්, හැම දිනාට මේක පුළුවන් දෙයක්. අප ආශිර්වාද කරනවා මේ පින්තුන් හැම දිනාට මේක කරන්න පුළුවන්කම ලැබේවා කියලා. පින්තුන් මොනව හරි තව අහන්න තියෙනවද? ධර්මශාලාවේ ඉන්න පින්තුන්ට මොනව හරි අහන්න තියෙනව නම් අත උස්සලා අහන්න පුළුවන්. ඉස්සරහට ඇවිල්ලා මයික් එකට ටිකක් කිට්ටු වෙලා අහන්න පුළුවන්. පින්නතුන්ට ඇහෙනවද මං කියන එක? එහෙම නැත්තම් අපාද මෙතනින් අවසන් කරමු. දැන් දවල් දානටත් කිට්ටු නිසා නේද? මට නම් තව කාලය ගත කරන්න පුළුවන්. පින්නතුන්ට දැන් බුද්ධ පූජාට එහෙම සූදානම් වෙන්න ඕන නේද? ඒ නිසා අද අපි හැමෝම මෙතනින් අවසන් කරමු. එහෙනම් අද දාන ගෙනල්ලා තියෙනවා. ඔය එක තමයි දැන් එහෙනම් ඔබ බුද්ධ පූජා හැම සෝදානම් කරන්න තියෙනවනේ දානෙත් වළඳන්න වෙලාවට. ආ අම්තුරන්ටත් බොහොම තියෙන ඉතින් අම්තුරු. ගොඩාක් වෙලා ඉතින් කියපොයේ තේමන. හොඳයි හරි. හොඳයි. බොහොම තේ කාලේ හැමදේම කැප කරලා අපේ පින්නතුනේ ධර්මයේ දානෙ දෙත්ල බාදීන් ගෙන්න පුණ්‍යයන් බෝදනා සිද්ධාන්ත නුනා බොහොම තේ කරන. ඒ සාසනික කාර්යයන් තවදවත් ගේ ආශිර්වාදය ඉතලා තේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැම කෙනා වෙනුවෙන්ම. හොඳයි බොහොමත්ම පිං. අපිත් අපේ හඳුරන වහන්සේලාට පුණ්‍ය ආනුමෝදනා කරනවා කෘතඥ වෙනවා. ඉතින් අපේ ගමේ පින්නතුන් වෙනුවෙන් ඒ ස්වාමීන් වහන්සේලාගේ කැපවීම අප නිරතුරුව අගය කරනවා. අපේ ගෞරවනීය දෙනපිටියේ අරියසිරි හාමුදුරුවොත්, ඒ වගේම අපේ සිරිරත්න පොඩි හාමුදුරුවොත් පින්නතුන්ගේ ආධ්‍යාත්මික දියුණුව මානසික සැනසීම වෙනුවෙන් විශාල පරිශ්‍රමයක් දරනවා. උන්වහන්සේලාගේ සියලු අධ්‍යාපනික හා ආධ්‍යාත්මික පැතුමන් සඵල වේවා. උන්වහන්සේලාට ධර්මාබෝධෙම සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදුකාරයක් පවත්වලා සාදු සාදු සාදු. මේ රැස් කරගත් සියලු කුසල් දහම් අපනමින් මිය ගිය ඥාතීහුද පින් කැමති දෙවියෝ ද අනුමෝදන්ව සුවපත්ව සුගතිගාමීව උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි කවුරු සාදෝ කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. සාදෝ සාදෝ සාදෝ. මේ උතුම් කුසලයේ හේතුවෙන් මේ සදහවත් හැම දෙනාගේම මෙලව ජීවිත වඩ වඩාත්ම සඵල වේවා. නිරුක් නිරෝගී සම්පත්තිය චිර ජීවනයේ සැලසේවා. වඩ වඩාත්ම සැනසීමෙන් ජීවත් වන්නට මේ ධම්මඟ පුරුදු කරන්නට ඔබට සියලු ශක්තිය සැලසේවා. මෙලව ජීවිතත් සුවපත්ව සසර ජීවිතත් සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තාච නිදුක්ඛා භයං පන්තාච නිබ්භයං සෝකම් පන්තාච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වාන් බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වාන් සොවින් සෑවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා නිත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතීමය බව සැනසිල්ල හිමිගත් මග ගැනීමය